ධර්ම දේශනාව පවත්වනු ලබති. අතිපූජනීය නාමයෙන් අරිය ධර්ම මාර්ගයන් පවත්වන්නේ. නිර්වාණගාමිනී ප්‍රතිපදාව නම් ආසීකින් හැඳින්වෙනවා. මජ්ඣිම ප්‍රතිපදා, නාලක ප්‍රතිපදා, සුවදක ප්‍රතිපදා, සතරවිනීත ප්‍රතිපදා, සම්ලේක ප්‍රතිපදා, අරියවංශ ප්‍රතිපදා, මේ විදිහට ප්‍රතිපදා නමින් වෙන වෙන නම් වලින් යටත් නිර්වාණගාමිනී ප්‍රතිපදාව ඒකායන මාර්ගය. උපමා උදාහරණ සංසන්දනය කරමින් නම් වශයෙන් කිය විවිධාකාර පාට සංදීප්ති වෙන්නේ. ඒ මේ නිර්වාණගාමිනී ප්‍රතිපදාව සතවිනීක ප්‍රතිපදා නමින් දේශිත වූ සූත්‍ර දේශනාවක් අවතිනවා. මජ්ඣිම නිකායේ මූල පඤ්ඤාසකයේ මේ රතවිනීක සූත්‍ර දේශනාවට ඇතුළත් වෙන සූත්‍ර පාඩේකුයි මේ කියන්නේ. ඒ සම්බන්ධ කෙටි හැඳින්වීමකට අපි සාවධාන වෙමු. සුනෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කඨිනානුවර වේළුවනාරාමයේ වැඩ සිටින දිනකයි මේ දේශනාව ආරම්භ වුණේ. දේශනාව නිම වුණේ සාවද්දී නගර සමීපයේ ජේතවන මහා විහාරයේ. අඤ්ඤ කොණ්ඩඤ්ඤේ මහ රහතන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ පෙර රාජ්‍යඥ මහ රහතන් වහන්සේලාගෙන් අග්‍රයි. අඤ්ඤ කොණ්ඩඤ්ඤේ මහ රහතන් වහන්සේ සිද්ධාර්ථ කුමාරෝත්පත්ති දවස වෙනකොට උපතින් අවුරුදු 16ක් වයසකින් මානවකේ ත්‍රිමේධේ පරිසරයේ උගත් මෙතුමා තමයි සිද්ධාර්ථ කුමාරයන් වහන්සේගේ නම් තබන දවසේ ඒක ඇඟිල්ලක් ඔසවා ස්ථීර වශයෙන් මේ කුමාරයන් වහන්සේ ලෝතුරා බුදු වෙනවා කියලා අලාගකවා ප්‍රකාශ කෙරේ. අභිනිෂ්ක්‍රමණය කරන කාල පරිච්ඡේදයේදී සාහ්‍රාහණයන් හතර දිනෝගේ දරුවන් හතර දෙනෙක් සමග කෞස්තවයෙන් පැවිදිලි උරුමය දනවේ වැඩඳලා මහබෝසතාණන් වහන්සේට කලාවෘත්තක් වස්තාන කරමේ සිට වර්ණස්මෝර සමීපී ඉසිපතනාරාම මිගදායේ ගත කරන කාලයේදී තථාගතයන් වහන්සේ ලෝතුරා බුදු වී දෙමාසයකින් ධම්මසංගම සූත්‍ර දේශනාවට සමන් දෙන්නේ ලැබුණි. මිනිසයන් අතර සියල්ලන්ගේ ඵලමේ සෝවාන් මාර්ගඵල නිවන් ආબોධ කරගන්නේ අඤ්ඤ කොණ්ඩඤ්ඤේ මහ රහතන් වහන්සේ. එයින් පස්සේ නිවසේදී අරිහත් ධේතපත් වුණා. මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ උපන්නේ කපිල වස්තු නුවරින් නැගෙනහිර දිග්භාගයේ පිහිටි ද්‍රෝණ වස්තු කියන බ්‍රාහ්මණ ගමි. බොහෝම උසස් බ්‍රාහ්මණ වංශයකයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පහළ වුනේ. උන්වහන්සේ ධර්මචාරිකාවක වැඩිසි මේ සමන් උපන් ගමන වැඩම කොට වදාලා එනිදී සමන් වහන්සේගේ නැගණියගේ දරුවෙක් සිටියාම කුන්නකේ මේ කුන්න මානවකතුමා එම රහතන් වහන්සේ ඇසුරු කරමින් එක දාසක් ගත කළා. මේ කුන්න මානවකතුමා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගේ ධම් දේශනකින් පැහැදී බුදු සසුනේ පැවිදි වී සෞඛ්‍යලස්නතා මහ රහත් භාවයට පත් වුණා. සරුවඥන් වහන්සේ නොදැකම මේ රහත් වූ කුන්න මහ රහතන් වහන්සේ ඉස්තරිර භාවයකත් වී ශිෂ්‍යයන් 500ක් දෙනෙක් පැවිදි කෙරෙව්වා. මේ ශිෂ්‍යයන් 500 දෙනාද සෞඛ්‍යලස්නතා අන්හත්යේට පත් වුණා. දැන් මේ සීල පිරිස බුදුරජාන් වහන්සේ තාම සියසින් දැක්කේ නැති අතර හරිහත්යේ කර්මී කල්පනා කළා සාකච්ඡා කළා ලෝතුරා බුදුරජාන් වහන්සේ දකුණු දෝනදී උපාධිපයන් වහන්සේ වෙන මේ කුන්න මන්තානී පුත්‍ර මහා රහතන් වහන්සේට වැඳලා කිව්වා මේ සිසු පිරිස ස්වාමීන් අපට සරුවක් යනවා සුදින්නේ. අවැත්නි බොහොම හොඳයි වඩින්න ජන රජගහනුවර හේලවනාරාම වැඩි ඉන්නේ මම දෙවනුව වඩින්න මේ පිරිස පළමුවෙන් වඩින්න කියලා පිටත් වෙනවා. මෙන්න මේ 500ක් සිසු පිරිස යතුන් 60ක් ප්‍රමාණයේ දුර ගෙවාගෙන රජගහනුවරට වැඩියා. කපිලවත් නුවර සිට රජගහනුවරට යතුන් 60ක් තරම් දුරයි. යතුන් 60ක් කියන්නේ අද කාලේ සැතපුම් වලින් සැතපුම් 600ක සාසල්ලයි. පරිගහනුවර හේලවනාරාමයේ තැන්නේ මේ පිරිස ලෞතර බුදුරජාණන් වහන්සේ දැකලා වෙන වෙනම ශ්‍රී පාද වන්දනා කොට එකක් සම්පත වාදී වුණා. සරුවක්යන් වහන්සේ පිළිපත් වෙනවා ආගන්තුක විසුන් වහන්සේ සමග සතුටු සාමී දෙවි සමර කතා කළේ. අසවදාලා මහණෙනි මේ පිරිස කොයි කලාවකද වැඩ සිටි එන ගමන සුවසේ ආවද ඉන්දකාගාදීන් ක්ලාන්තයක් නොවීද මේ පිරිසට වැඩඉන්නා ප්‍රදේශවල සමගියෙන් සතුටින් වාසය කරන්න ලැබුණද මේ වාගේ තොරතුරු ලැබුවා. ඒ තොරතුරු අවසානිය අසා වදාලා කෝමතෝ දිස්සනේ ජාති භූමියන් ජාති භූමකානම් භික්ඛූනං දසී කතාවත්තු හි සංඝංකාති. මහණෙනි ජාති භූමිය නම් වූ කපිලවස්තු නුවර සමීපයෙහි ජාති භූමක නම් වූ ඒ ප්‍රදේශයේ පැවිදි වූ භික්ෂූන් වහන්සේලාට දස කතාවත්වයෙන් අනුශාසනා කරන්නේ කවුද මහණෙනි කියලා අසවදා. දැන් මේ 500ක්ම රහතන් වහන්සේලා. මේ රහතන් වහන්සේලා 500 නම එකම උපාධ්‍යායන් වහන්සේගේ සිසු පිරිස. මේ 500ක් දෙනා වහන්සේ පෙරපස නොවි අකොරක්වත් ඉස්සර වෙන්නේ පහුවෙන්නේ නැතුව එකක් හදි. මෙන්න මේ ප්‍රකාශනය කළා. ඒකයි මේ මාතෘකා කළ සූත්‍ර පාඩේ. ආයස්මා පංචේ කුන්නෝ මන්තානි පුත්තෝ ජාති භූමියං ජාති භූමකානම් භික්ඛූනම් දසී කතාවස්තු හි සංඝංකාති. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කපිලවස්තු ප්‍රදේශයේ කපිලවස්තු ජනපදේ නැත්නම් ශාක්‍ය ජනපදේ වාසී භික්ෂූන් වහන්සේලාට ආයුෂ්මත් කුන්න මන්දාමී පුත්‍ර ඉෂ්ඨදේවයන් වහන්සේ දස කතාවක් සංග්‍රහ කරනවා කියන එක හඳින්ම ප්‍රකාශ කළා. ඒ කල්පියක් දෙන වහන්සේගේ මේ එක හඳින් මහත් ගෞරවයෙන් ප්‍රකාශ කළ වචනය අහනකොට සරුවඥන් වහන්සේ තුන් වාරයක් සාදුකාර දුන්නා. සාදු සාදු සාදු මහණෙනි මගේ ශාසනේ ජාති භූමික භික්ෂුන්ට දස කතාවක් වශයෙන් උන්න මන්තාණී පුත්‍ර ඉස්මරයන් වහන්සේ සංග්‍රහ කිරීම උතුම් දෙයක් කියලා ප්‍රශංසා කළා. ඇති තා ඒ සංඝ පිරිස සරුවත්යන් වහන්සේ සමඟ ධර්මානුකූල දෙයක සවන් දීලා මහසැලා ආපසු ඉදතුලා. මේ කතාව අහන්න ලැබුණා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේට පුදුම සතුටක් ඇති වුණා. මේ වාගේ සමාන හැමතුම් නැවතුම් යටි සිසු පිරිසක් මේ තරම් ප්‍රසාදනීය ගුරු දැකීම ඉෂ්ටති පූර්වකව එකහඬින් ගුරුවරයන් වහන්සේ උපාධ්‍යායන් වහන්සේගේ ගුණ කතනයක් කරන්නේ තරම් මේ සිසු පිරිස සකස් කළ මේ ආචාර්යයන් වහන්සේ කොච්චර වාසනාවන්තද, කොච්චර සීලවන්තද, කොච්චර ප්‍රතිපත්ති ගරුකද. කවදා හරි ආයස්මත් පුණ්‍ය මන්තානී පුත්‍රිස්වරයන් වහන්සේ මට දකින්න ලැබේවා, මට කතා කරන්න ලැබේවා, ආශ්‍රය කරන්න ලැබේවා කියන අදිෂ්ඨානයක් ඇති කිව්වා. එවාගේම සීල භික්ෂුන් වහන්සේලාට කිව්වා ආයස්මත් පුණ්‍ය මන්තානී පුත්‍රිස්වරයන් වහන්සේ මේ ප්‍රදේශයට වැඩියොත් මට මතක් කරගන්න කියලා. දැන් ඉතින් මේ 500ක් ජාති භූමික භික්ෂුන් වහන්සේලා පිටස්සේ නමෝ දාසකින් සරුවඥන් වහන්සේට අසාවත් නගරයේ දේවනාරාමයේ. දේවනාරාමයේ පිහිටි සාවත් නගරයේ කපිල වස්තුවේ සමීපයි. යදුම් 15යි. යදුම් 15 කියන්නේ සත්‍යක් නෙමෙයි 150 තරම් කෙටි දුරක්. අද කාලේ. හරියට කොළඹ නගරින්ද කිත්ති මහරාමයට කලින් නැති තරම් සම්බන්ධකමක්. ඉතින් මෙච්චර දුරක් ප්‍රමාණයක් සමීප වෙච්ච දැනින් පුන්න මන්තානී පුත්‍ර මහ රහතන් වහන්සේ අර ශිෂ්‍ය පිරිස ආවාට පස්සේ සමන් වහන්සේ කළාව වැඩියා කරත්මුර ජේසනාරාම බල. මේ කාරණා දෙකක් එකින් වහන්සේ නැවතුණේ කල්ැදී. ඒ මොකද සරුවඥන් වහන්සේ රජගහන වරින් සරත්වට වඩින බවක් දැනගත්තා. ඒ වගේම ශිෂ්‍ය පිරිස කියනවා වඩා එකලාව යන්නේ ඒක සමන් වහන්සේ සත්‍රාය බවක් දැනගෙනයි එකලාව වඩින්නේ නැවතී සිටියේ. ඉන් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මේ වෙනකොට සවැත් නුවර ජේතවන ආරාමයට වැඩියා. එක්දිනක් මේ කුණමන්තානී පුත්‍ර මහ රහතන් වහන්සේ පාත්‍ර චීවර ධරම අර ශිෂ්‍ය පිරිසට අනුශාසනා කරන එකලාව පිටත් වුණා. ද්‍රෝණ වස්තු